කේවල යාපනය ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් තිබෙන බවට වාර්තා වෙනවා. පොලිස් ප්‍රතිතුමාද පෙරේදා දිනත් ඊයේ දිනත් යාපනය ප්‍රදේශයේ සංචාරය කරනු ලැබුවා. එතුමා අද දිනද යාපනය ප්‍රදේශයට ගොස් සිටිනවා. යාපනය ප්‍රදේශයේ සාමය පිළිබඳව සොයා බලනවා. ඒ වගේම එතුමා අදාළ කයිස් ප්‍රදේශයේ සිදු ඝාතනයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පරීක්ෂා කර බලා එම විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දීමද සිදු කරනු ලබනවා. මේ වන විට එම ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක්